नमस्कार वेवा बुद्धुर्वनत समदा बुद्धुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सद्धम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा शरण शरणयामि साधु साधु पिंगवत्नि अद अपि इगन गन्ने मज्जिम निकायट अयत् देशनावक् मे देशनावे नम विताक्क संथान सूत्रे एक अन्ने में हिते एत्विन काल्पनावल सतहां गेन तेरुंगरं एवा विशदगन्न आकारे बुदुरजानन वहंसे वेडसिटिये समेत्नुवर जेतवना रामे भिक्षुन वहंसेला अमता में देशनाम कले मीट अवरुदु दिदहास हायसीकत कलिं जीवत्तु समाधे तुल उतुम सांग पिरिसां वेडहित्या बुदुरजानन वहांसे देशना कला सूत देशनावक महानिनी यमिक मनाकुट गी जीवत्या थेर पैविदु इन्वानां अतीते पैविदुने चतुरारि सत्य अवबोध किरीमटाई ए अतीते किवि अतीते वेड सिटी बुदुरजानन वहांसेलागे काले वर्तमान यमिक मनाकुट पैविदि वेनवानम पैविदि वन्ने चतुरारि सत्य अवबोध किरीमटाई अनागते यमिक मनाकुट पैविदि वेतुत पैविदि वन्ने चतुरारि सत्य अवबोध किरीमटाई कियला एतकोट बुदुरजानन वहांसे मे दिसुम देशना करन्नी चतुरारि सत्य अवबोध किरीम इलक्क करगेन पैविदि वु भिक्षुन वहांसेलाटाई ए काले उन्वहांसेला मनोवगे विहिसक दरन्न एद्द मनोवगे अवबोधयकिन सिटिंड एद्द कियला अपिट तेरुं गन्न तियेन्ने मे देशना मोकद बुदुरजानन वहांसे पहेदिलि कला मे सत्वयागे जीविते एत्त इस्मत नोवि वहिला तिबेन्ने අවිද්‍යාවෙන් වැහිච්ච නිසා උන්වහන්සේ දේශනා කළන්නේ අවිද්‍යාය නිමුතෝ ලෝකෝ අවිද්‍යාවෙන් තමයි මේ ලෝකෙ කියලා කිව්වේ සත්‍යයා වැහිලා තියෙනවා වේවිච්ඡා ප්‍රමාදා නප්පකාසති මසුරුකමත් ප්‍රමාදයක් නිසා මේ අවිද්‍යා සහගතව තමන් ඉන්න බව වැටහෙන්නේ නැහැ ජප්පාබි ලේපනම් භූමි මේ කිනාගේ ලෝකේ අලංකාර වෙලා තියෙන්නේ තෘෂ්ණාවෙන් දුක්ඛ මස්ස මහ බයං ඔහුට තියෙන බය දුක එතකොට දුක නැමැති බයක් තමන්ට තියෙනවා කියලා අවිද්‍යාසහගත ඉන්න කෙනාට තේරෙන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවනේ සවන්ති සබ්බදී සෝතා මේ කෙලෙස් සැඩපහර මේ අසකන නාසයේ දිවකය මනස කියන ආයතන හය තුලින් ඔව් සඩපහර වේගෙන් ගහගෙන යනවා දුක කරා ඉතින් මේ මේන් බේරෙන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සති තේසං නිවාරණ ඒක ආවරණේ වලක්ක ගන්න තියෙන්නේ සිහියෙන් ඊළඟට උන්වහන්සේ දේශනා කළා ඒ සැඩපහර වේලවන්න වේලාදවන්න තියෙන්නේ ප්‍රඥාවෙන් පඤ්ඤායේති පිටීරේ ප්‍රඥාවෙන් තමයි වේලන්න තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙක් තමයි මේ කෙලෙසුන්ගෙන් මිදෙන ධර්මයක් සොයාගෙන යන්නේ. එතකොට කෙලෙසුන්ගෙන් මිදෙන ධර්මයක් සොයාගෙන යද්දී එයාට අභියෝගය හැටියට තියෙන්නේ කොහොමද? තමාගේම කෙලෙස්. තමා තුළම හටගන්න ලෝභ සහගත සිතිවිලි. විතර්ක. තමා තුළම හටගන්න දේශ සහගත විතර්ක. තමා තුළම හටගන්න මෝහ සහගත විතර්ක. දැන් අපි දන්නවර ගෝසිත ආරාමය. ගෝසිත සිටුවරයා හදපු ආරාමයෙහි අර වැසිකිළියකට ගිහිල්ලා එක ස්වාමීන් වහන්සේ නමක් වතුර ඩිංගිත්තක් වාදනය ඉතුරු කළා කියන චූටි කරුණ මුල් කරගෙන සංඝ බේදයක් දක්වා ඒක දියුණු වෙන්න තරම්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුද්ධ කාලේ හිටියේ භික්ෂුන් වහන්සේලා අතරක් පිරිහීම් තිබුණා. එතකොට එහෙමනම් මේ තමන් තුළ හටගන්න දේ ගැන තමන් කොයි විදිහටද කටයුතු කළ යුත්තේ කියන එකට හොඳ උපදේශයක් මේ විතක්ක සංඨාන සූත්‍රය තියෙන්නේ. ඉතින් මේකේ තියෙන්නේ මහණෙනි අදිචිත්ත මනයුත්තේන භාවනාවට සිත යොදා ඉන්න කෙනා. දැන් සාමාන්‍ය සිත තමයි අපිට තියෙන්නේ. මේ සිත නීවරණයන්ගෙන් බැහැර කරන්න මහන්සි ගන්නකොට ඒකට කියනවා අදිචිත්ත. විශේෂ සිතක් ඇති කරගන්න මහන්සි වෙන කෙනා. කලින් කලට කරුණු පහක් ගැන කල්පනාවෙන් සිටිය යුතුයි කියනවා. කලින් කලට කරුණු පහක් ගැන කල්පනාවෙන් සිටිය යුතුයි කියනවා භාවනාවේ දියුණුවක් ගන්න කැමති කෙනා. භාවනාවේ දියුණුවක් ගන්න වහන්සි වෙන කෙනා. මේක තියෙන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් අපිට හම්බ වෙනවා ඇසට මොන ගහන්නේ මොනවද? රූප. ඒත රූප තමයි ඇසට හම්බ වෙන නිමිත්ත. අරමුණ. කනට හම්බ වෙන අරමුණ මොකද්ද? ශබ්දය තමයි. එහෙනම් කනට නිමිතිවන්නේ නේ. නාසයට හම්බ වෙන අරමුණ මොනවද? ගඳ සුවඳ තමයි නාසයට නිමිතිවන්නේ. දිවට හම්බ වෙන අරමුණ රසය තමයි දිවට නිමිත්ත. කයට හම්බ වෙන නිමිත්ත පහස. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ යම් නිමිත්තක් යම් අරමුණක් ඇවිල්ලා හිතට. ඒ අරමුණ තමන්ගේ අයෝනිසූ මනසිකාරයට එකතු වුණොත් යම්කිසි කෙලෙස් සහිත අරමුණක් හම්බ වෙනවා. මේ අරමුණ දැන් අයෝනිසූ මනසිකාරය අවිද්‍යාසහගත සිතක තියෙන ස්වභාවික දෙයක්. එතකොට මේ දීත් එක්ක අරමුණ එකතු වුණොත් පාපක අකුසල විතක්ක උප්පජ්ජන්ති. එතකොට හට ගන්න පුළුවන් පාපී අකුසල විතරක. චන්දුප සංහිතා කියන්නේ එක්ක රාගයේ මුල් කරගෙන, එහෙම නැත්නම් දේශයේ මුල් කරගෙන, එහෙම නැත්නම් මෝහයේ මුල් කරගෙන ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යා ඒක අඳුන ගන්න ඕනි ඉස්සෙල්ලාම. මොකද්ද? මට මේ ඔන්න අකුසලයක් හටගත්ත මේ අසවල්දී මෙනෙහි කරන්න ගිහින්. අසවල්දී මෙනෙහි කරන්න ගිහින් මට මෙන්න රාගය විශ්ලා තියෙනවා. නැත්නම් අසවල්දී මෙනෙහි කරන්න ගිහින් මට මේ දේශය ඇවිසිලා තියෙනවා, මගේ හිතේ මුලාව ඇවිසිලා තියෙනවා කියලා ඉස්සෙල්ල තමන් තේරුම් ගන්න ඕනේ. තමන් මේ අකුසල නිමිත්තක් තමයි අල්ලගෙන ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට යම් නිමිත්තක් අල්ලගෙන ඉන්නවා නම් යම් අරමුණක්, ඒ අරමුණ මුල් කරගෙන රාග දේශ මොහොනක් හටගන්නේ. එතකොට එහෙනම් ඒ අරමුණ රාග දේශ මොහ හටගන්න උදව් කළා කියනවා. දැන් යා කල්පනා කරන්න ඕනේ කියනවා මෙහෙම. මේක අකුසල අරමුණක් හිතන්න ගිහිල්ලා මට මේ අරුබුදේ ඇති වුණේ. යම් පාපී අකුසල් ලැබ ඒක ප්‍රහාණය කරගන්නට මම එහෙනම් කරන්න ඕනේ මේ ජාති අරමුණ මෙනෙහිනකොට කුසල් හටගන්න රාග දේශ මොහ ප්‍රහාණය වෙන අරමුණක් මෙනෙහි කිරීමයි කියලා යා හිතන්න ඕනේ කියනවා. හිතල මොකද්ද කරන්න ඕන කියන්නේ අර හිතපු අරමුණ වෙනස් කරලා දැන් හිතුවේ අපි කියමු කෙනෙක් කවුරු හරි බැන්නා. ඔන්න බැනපු එක මෙනෙහි කර කර ඉන්නවා. ඒ මෙනෙහි කර කර ඉන්නකොට හටගන්නේ කුමක්ද? ද්වේෂය හටගන්නවා. එතකොට යා අඳුන ගන්න ඕනේ මට මේ ඔන්න අකුසලයක් හටගත්තා. මේක මට මගේ භාවනාවට බාධාවක්. එතකොට මේ බාධාවක් ඇති වෙන කරුණ හිත හිත සිටීමෙන් අයහපතක් මිසක් යහපතක් නැහැ. ඒ නිසා මම කරන්න ඕනේ මේකට වෙනස් එකක් හිතන්න කියලා. ඔන්න එයා ඊට පස්සේ මෛත්‍රී හිතන්න පටන් ගන්නවා. එතකොට මෛත්‍රී කියන්නේ කුසල අරමුණක්ද නෙමෙයිද? ඔව්, දැන් එයාට තිබුණේ මොකද්ද? ඔව්, ද්වේෂය තිබුණේ. දැන් එයා ඒ ද්වේෂය තිබ්බා කියලා අඳුනගත්තා. අඳුනගෙන දැන් මේකෙන් තමන්ට හිත සුව පිණිස පවතින්නේ නැහැ කියලා දැනගත්තා. දැන් දැනගත්ත හැබැයි තේරෙනවා මේක තියෙන්නේ මේ අරමුණත් එක්කයි. දැන් එයාට උනේ අරමුණ මාරු කරන්න. එයා මොකද කරන්නේ? ඒ අර අරමුණ හිතමින් සිටිද්දී යමක් වුණාද ඒක බැහැර කළා, කුසල් අරමුණක් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒ කුසල් අරමුණ මෙනෙහි කරනකොට අර ලාමක අකුසල් ඇතිවෙච්ච රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හටගත්තු අකුසල හටගත්තු ස්වභාවයක් තිබද ඒක ප්‍රහාණය වෙලා යනවා. දැන් මේක සිද්ධ වෙන්නේ එක එකනාගේ තියෙන පිම්බල යනවා. එතකොට සමහර කෙනෙකුට ඒ දැන් එතකොට අපිට පේනවා බුද්ධ කාලේ මේ විදිහේ වීර්යයකින් උපක්‍රමයකින් තමයි හිත පිරිසිදු කරලා තියෙන්නේ. දැන් මේක හොඳට අපිට පැහැදිලි. එහෙනම් ඉබේ අපේ හිතේ දියුණුවක් අපිට කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඉබේ සිද්ධ වෙනවා නම් උන්වහන්සේ මෙවැනි දේශනා කරන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා. එතකොට මොකද වෙන්නේ? අර අකුසලයේ හිතින් බැහැර වෙලා කුසලයේ හිත පිහිටනකොට තේසම් පහනා අජ්ජත්තමේව චිත්තං සම්තිච්ඡති සම්නිසීදති ඒකෝදි හෝති සමාදීති. අර අකුසලයේ ප්‍රහාණය වෙනකොට අර අකුසලෙත් එක්ක හිතේ ඇති වෙන්නේ කැළඹීම. අකුසලෙත් එක්ක මොකද ඇති වෙන්නේ? කැළඹීම. කැළඹුණාට පස්සේ තවදුරටත් සිහිය අසිහිය වෙනවා මිසක්කා සිහිය වැඩෙන්නේ නැහැ. එතකොට කුසලෙත් එක්ක මොකද වෙන්නේ? සිත සංසිදෙනවා. සංනිසීදති ඒකෝදි හෝති සමාධියති. සිත සංසිදෙනකට සිත එක අරමුණක තියාගෙන සුවපත් වූ අරමුණක සිත පවත්වන්න පුළුවන් කියන මහණෙනි මේක හරියට කුමක් වගේද? දක්ෂ වඩුවෙක් කරන වැඩක් වගේ කියනවා. ඇණයක් තියෙනවා ලෑල්ලක ගහලා. එතකොට මේ ඇණේ ගලවන්න ඕනි වඩුව. ඒ වඩුව මොකද කරන්නේ? ඇනේ ගලවන්න වෙන ඇනේකින් අර ඇනේට තට්ටු කර කර ඒ වෙන ඇනේකින් අර ඇනේ උස උස අයින් කරනවා වගේ කියන මේ කලියුත්තේ. බලන්නකො මේ උපමාව. එතකොට මේකෙන් පේනවා ධර්මයේ වගේම තමාගේ දක්ෂකමත්. මේකට කුසල් වැඩිවීමට තමාගේ දක්ෂකම උපකාරී වෙනවා. තමන් ඒක තේරුම් අරගෙන ක්‍රියා කරන්න දක්ෂ නැත්නම් ඒ කාරණේ කරන්න බෑ. දැන් ලෑල්ලක ඇණයක් ගහලා තියෙනවා. ඒතර ඇණේ ගලවන්න ඕනේ. එයා ඒකට මොකද කරන්නේ? එයා ගාව අඩු මිටියම්කුත් නැහැ. වෙන ඇණේකින් තමයි තද කර කර එයා ගලවන්න ඕනේ. තියා උත්සාහය දිගටම එහෙනම් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම දිගින් දිගටම එහෙම කරද්දී අර ඇණේ ගලවලා දානවා වගේ ලෑල්ල වැඩිච්ච මියාගේ හිතේ ඒ තිබිච්චර අකුසල අ르බුදේ යා බැහැර කරනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි මහණෙනි දැන් ඔය කොටසට කියන්න මොකද්ද? අර මෙනෙහි කර කර හිටියේ නිමිත්තෙන් අකුසල් හට ගන්නවාද? ඒක මාරු කළ යුතුයි. ඒක මාරු කළ යුතුයි. දැන් සමහර කෙනෙක් මෙහෙම කරනවා. දැන් අපි ගත්තත් අකුසල් හට ගත්තාම අපි ගණන් නොගෙන හිටියොත් අපි සමහරට දන්නේම නැහැ ඒකට අපේ හිත ඇදලා යන්න පුළුවන් නේ. එතකොට ඒක හඳුනාගෙන එතකොට අපිට පේනවා මේ කෙනාට තියෙන්න ඕනේ හැමතිස්සෙම මොකද්ද? සීය තියෙන්න ඕනේ, වීරිය තියෙන්න ඕනේ, නෝන තියෙන්න ඕනේ කියන එක හරි පැහැදිලි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ වගේ කුසල් අරමුණක් මෙනෙහි කරද්දී පවා අර පාපී අකුසල් හටගන්න විදිය කෙනෙකුට තියෙන්න පුළුවන් කියලා. දැන් යා කුසල් අරමුණක් මෙනෙහි කරනවා. මෙනෙහි කරද්දිත් ඒක හිල් කරගෙන අකුසල් අරමුණු තමයි එන්නේ. මේ මේ දේශනාවල තියෙන විශේෂ දේ තමයි මේ හැම එකකම පේනවා ඒ විමුක්තියක් ආශා කරන එහෙම නැත්නම් කුසල් වඩන්න ආශා කරන කෙනා හිත වට ගන්න. දැන් සාමාන්‍ය කෙනෙකුට වෙන්නේ උනා කුසල් හට ගන්නවා මේ අකුසල් ප්‍රහාණය කිරීම පිණිස යම්කිසි වීරියක් ගන්නවා ඒ වීරිය අසාර්ථක වෙනවා. එතකොටම වෙන්නේ මොකද්ද? එයා මනසින් වැටෙනවා අනේ මට මේක කරගන්න බෑ කියලා වැටෙනවා මිසක් එයා ඒකෙදි හිතේ දැඩි අවශ්‍යතාවයක් පිටවගන්නේ මම මේක කොහොම හරි බේර ගන්නවා කියලා එහෙම අදහසක් ගන්නවට වඩා එයාට සිද්ධ වෙන්නේ අනේ මට මේක කරගන්න බෑ කියලා කඩාගෙන වැටිල්ල. එතකොට ඒක අපිට තේරෙනවා මේ පින් තියෙන එක්කෙනා තමයි. මොකද සමහර අවස්ථාවල බුද්ධ කාලෙත් තිබ්බනේ දැන් සමහර ස්වාමීන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට කර්මානුරූපව අවුරුදු 25 චිත්ත සමාධියක් නැතුව ආඩාඩා ඉඳලා තියෙන මාර්ගයේ වඩමින්. අද ආඩාඩා හරි මාර්ගයේ වැඩුවා. ආත්මහැරී ගමන ඒ ආත්මහැරී ගියේ පින්බලෙන්. නැත්තම් ඔය සුළු කාලෙකින් මේ මාර්ගය අතාරිනේ කොච්චරද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔන්න මෙයා කුසල් අරමුණ මෙනෙහි කරනවා මෙනෙහි කර. නමුත් මේ කුසල් අරමුණ යටපත් කරගෙන අර අකුසල බලවේගයේ හිතේ ඉස්මතු වෙනවා. දැන් මෙයාට එතකොට කුසල අරමුණ ප්‍රමාණවත් මදි. එතකොට දේශනා කරනවා මේකේ තියෙන භයානක විපාක මෙනෙහි කරන්න කියනවා. ආදීනව මේ අකුසල විතර්කවල තියෙන ආදීනව මෙනෙහි කළ යුතුයි කියනවා. දැන් අපි ගත්තොත් රාගය නිසා මිනිස්සු කොච්චරනම් අකුසල් රැස් කර ගන්නවාද? ඒ අකුසල් රැස් කරගෙන ඒ අකුසල හේතුන් ඒකේන මරණින් මත්තේ ඔව් නිරයේ තිරිසන් අපායේ අනන්ත දුක් දුම්නස් වලට බාධනේ වෙනවා. ඊළඟට ද්වේෂය නිසා කොච්චරනම් අකුසල් රැස් කර ගන්නවාද? ඒ අකුසල් හේතුන් ඒකේන ඔව් සතර අපායේ දුක් විඳින අනන්ත ප්‍රමාණ දුකකට බාධනේ වෙනවා. මෝහය නිසා කොච්චර කුසල් රැස් කරගන්නවාද? ද මෝහයේ තියෙන කිනාට මේ ඇත්ත නැත්ත නෙමෙයි නෝන කරන්නේ. තමන් යම් දෘෂ්ටියකට ෘචි කළාද? තමන් යම් මතයක බැසගත්තද ඒකටම අහුවෙලා සිටීමනේ මෝහයෙන් වෙන්නේ. ඒ කියන්නේ මධ්‍යස්ථ ਵਿਚාරයකට එන්න බෑ. මෝහසාගත මනස තියෙන කිනාට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ ආදීනව මේකේ තමන්ට සිද්ධ වෙන අයහපත මෙනෙහි කරන්න කියනවා. එහෙම අයහපත මෙනෙහි කරද්දී අන්න අරක ප්‍රහාණය වෙන්න පුළුවන් කියනවා. මට මේ ආමේ මගේ මේ හිතේ පවත්වන මේ ආසාව හොඳ එකක් නෙවෙයි. මගේ මේ හිතේ පවත්වන මේ ද්වේෂය හොඳ එකක් නෙවෙයි. මගේ මේ තියෙන මුලාව හොඳ එකක් නෙවෙයි. මේක මට අනතුර පිණිස පවතින එකක් මට බොහෝ කල දුක පිණිස හේතු වෙන එකක් කියලා ඒ විදිහට මෙනෙහි කිරීමේ හැකියාව තියෙන්න ඕනේ කියනවා. දැන් බලන්න අනිත් එක දැන් මේ කියන ඒවා හොඳට පැහැදිලි. තමාවමයි තමාට පිළිසරණ කරගන්න තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කරන්නේ මාර්ගය කියන එක විතරයි. ඒක කරන්න තියෙන්නේ කවුද? තමාමයි. ඒකයි මේ හැමතැනදීම අපි උත්සාහවත් කරන්නේ පිරිසට පින් කරගන්න කියලා. මොකද හේතුව පිනට හානි වුණොත් මේ කරන්න තියෙන වැඩේට තමාගේ කුසල් බලය හීන වෙනවා. පිනට හානි වුණොත් කරගන්න දෙයක් නැහැ. ඒ නිසා මේ අකුසල් ඇති වුණාම මේ අකුසල් ප්‍රහාණය කරන්න කියලා මේක ආදීන මෙනෙහි කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. සමහර අවස්ථාවක් තියෙනවා තමන්ට මෙනෙහි කරන්න බෑ. එතකොට කල්යාණ මිත්‍රයෝ සිය උපද්දවන ආදීනම කියලා දෙනවා. ආදීනව කියලා දෙනවා. හැබැයි මේ කියලා දෙන එකට සවන් දෙන්නත් පිනක් තියෙන්න ඕනේ. පිනක් තියෙන. මොකද සමහර අවස්ථාවල් තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේ ආදීනව පෙන්වා දුන්න ගමන්ම නිවැරදි වෙන ඔව් භික්ෂුන් වහන්සේලා හිටියා ගිහි අය හිටියා මේ ආදීනව මේකයි මේක භයානක එකක් කියලා පෙන්වා දුන්න ගමන්ම නිවැරදි වෙනවා. තව සමහර ඉන්නවා පෙන්වා දුන්නට ඔව් පිළිගන්නේ. ඒ ආදීනව තියනවා කියලාවත් පිළිගන්නේ. එහෙම කෙනෙකුට විසඳුමක් නැහැ. ඒ කියන්නේ කුසල් වැඩිීමේ අවශ්‍යතාවයක් නැහැ නේ. දැන් කුසල් වැඩිීමේ අවශ්‍යතාවයක් නැති කෙනෙකුට හදාලනේ දරකෝ කාලික භික්ෂුව වගේ සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා කෙරෙහි වෛර බැඳන් හිටියා. ලාභයට ලෝභකම නිසානේ වෛර බැඳගෙන හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ කුමක්ද වදාළේ? මේ වෛර බඳින්න එපා, මේ සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා පවසුපේසල ශික්ෂාකාමී කියලා දුන්නා. කියලා දෙද්දි දෙද්දි අර කෝකාලික භික්ෂුව මොකද කළේ? අර ඒකම හිතේ පිටවාගෙන හිටියා. අන්තිමට ඒ කාලේ කොච්චර අනුග්‍රහ කරාද කියන්නේ, ඒ කෝකාලික භික්ෂුව අකුසලින් මුදවන්න තමන්ගේ පෙර මිත්‍රෙක් තුදු කියලා ඔව් බ්‍රහ්මරාජයෙක් ඇවිල්ලා කියා හිටියනේ. එතකොට ඒ බ්‍රහ්මරාජයාට බැලලා ලෝගත්තා. එතකොට අපිට මේකෙන් පේනවා ඒ කුසල් වැඩිීමේ අවශ්‍යතාවය නැති එක්කෙනාට කතා කරන එකත් බොරු වැඩක්. ඇයි එක්කෙනාට කුසල් වැඩිීමේ අවශ්‍යතාවයක් නැහැ? අර අවශ්‍යතාවයේ තිබුණේම පලිගැනිල්ල විතරනේ. එතකොට පලිගැනිල්ල විතරක්ම ඉලක්ක කරගෙන ඉන්න එක්කෙනාට ධර්මයෙන් පිළිසරණක් නැහැ. දැන් මෙතන මේ එකක් නෙමෙයි කියන්නේ. තමන්ට අකුසල් හටගන්නවා තේරෙනවා. එතකොට මේ අකුසල් හටගැනිල්ලෙන් බේරගන්න තමන්ව බේරගන්න තමන් කුසල් අරමුණ මෙනෙහි කරනවා. ඒක හරගියේ නෑ. ඊට පස්සේ මෙනෙහි කරන්න කිව්වා මේ මොකද්ද? ආදීනව. මේකේ තියෙන භයානක කොම මේක මෙනෙහි කරන්න කිව්වා. ඒ භයානකකම මෙනෙහි කරද්දි අර අකුසල් ප්‍රහාණ වෙලා යනවා කිව්වා. ඒ මේ වගේ කිව්වා. ලස්සනට ඉන්න කැමති ගෑන් ළමෙක්, එහෙම නැත්නම් පිරිමි ළමෙක් කියනවා. තරුණ දරුවෙක් කියනවා. දුවෙක් හෝ පුතෙක්. ලස්සනට ඉන්න කැමති. නමුත් මේගොල්ලන්ගේ ඇඟේ කුණු වෙච්ච සර්ප කුණක් වැටිලා. එක්ක කුණු වෙච්ච බලු කුණක් වැටිලා. ඒතර ලස්සනට ඉන්න ආස කෙනා ඔක ඇඟේ දාන් ඉඳීද කරේ දාගෙන? කරේ ලාන ඉඳීද? නැහැ. මොකද එයා කරන්නේ? එයාට මහා අපිරියාවක් ඇවිල්ලා ඔව් ඉක්මනින් මේක මේ මොකද්ද මේ ජරාව කියලා විශ්ිකල්ලා මේ ඒ ගඳ ගන්න දැන් හොදගන්නේ නැද්ද? සෝදා ගන්නවා. ඇයි මේ කුණු වෙච්ච සර්ප කුණ හෝ බලු කුණ හෝ කරේ ඉල්ලන් ඉන්න කැමති නෑ. අන්න ඒ විදිහට කියලා මට හිතට එන්නේ. මගේ මේ හිතේ තියෙන අකුසල් මේ කුණු වෙච්ච ඔව් බලු කුණක් සර්ප කුණක් මං කරේ ඉල්ලන් ඉන්නවා වගේනේ. මේ මගේ ජීවිතේම ගඳ ගස්සනවනේ කියලා තමන් මේ තමන්ට සිද්ධ වෙන හානිය ගැන කල්පනා කරනවා. බුද්ධිමත් කෙනා තමන්ට මේ වෛර ක්‍රෝධ මද මාන මේවා තියාගෙන සිටිල්ලෙන් ඇතිවන හානිය ගැන තමන්ම කල්පනා කර කර ඉන්න එක බුදුරජාණන් වහන්සේ මොකක් වගේද පෙන්නේ? ලස්සනට ඉන්න කැමති ඔව් තරුණියක් හෝ තරුණෙක් ඉන්නවා. මෙයාගේ ඇඟට වැටෙනවා ඔව් කුණු වෙච්ච සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනිස් කුණක්. මෙයා මේකට සතුටු වෙන්නේ නැහැ. මෙයාගේ බෙල්ලේ තියෙනවා මේක වැටිලා. එයා මොකද කරන්නේ? ඉක්මනින්ම ඒක වීසි කරනවා වගේ කියලා මේ පිළිකුල් සහගත ඔයාගේ අදහස හිතට එන විතර්ක අත්හැර ගන්නවා. දැන් මේකෙන් බලන්න උනේ උපමාවෙන් කොච්චර ප්‍රබල හැඟීමක් එයා ඇති කර ගන්න ඕනද? මේ උපමාවෙන් එක තේරුම් ගන්න පුළුවන් නේ. කොයිතරම් ප්‍රබල අවශ්‍යතාවක් ඒකේන ඇති කරගත යුතුද? දැන් මේක එහෙම ඇති කරගත්තේ දැන් මේකෙන් අපිට එකක් පැහැදිලි. ඒ වගේ ප්‍රබල අවශ්‍යතාවයක් ඇති කර නොගෙන මේ අකුසල් නම් අපි හිතන ලේසියෙන් හිතන ඕනකමින් මේ හිතෙන් නම් අයින් වෙන්නේ නැහැ. අපිට අපි ආස කරන්න පුළුවන් මේ හිත අකුසල් නැට ගන්න නැති හිතක් ඇති කරගන්න නැත්නම් කොතරම් හොඳද කියලා. නමුත් අපි ආශාව තිබිච්ච පමණින් ඇති වෙන්නේ ඒකට උවමනා කරන මේකට බුදුරජාන් වහන්සේ පාවිච්චි කරන්නේ අවස්ථාවෝචිත ප්‍රඥාව. අවස්ථාවට උචිත වූ ප්‍රඥාවෙන් තමයි ආයක කරන්නේ. හැබැයි මේ විදිහට කල්පනා කරන පින්වන්තය කලාතුරකින් ඉන්න පුළුවන්. බුද්ධ කාලෙත් එහෙමයි. කල්පනා කරලා හොඳට නෝනින් තේරුම් අරන් තමයි මේ ජීවිතයේ අවබෝධ කරගත්තේ. දැන් මේ සූත්‍ර දේශනා අහනකට තමයි තේරෙන්නේ. නැත්නම් අපිට හීන වීර්යයේ තියෙන එක්කෙනා කල්පනා කරන්න කොහොමද? අනිත් අද අපි මේ ඉන්නවා. අපිට බුදුරජාණන් වහන්සේ හම්බ වුණා නම් අපිට ලේසියෙන්ම මේකෙන් මිදෙනවා නේ කියලා. දැන් මේ දේශනාවම තේරෙනවා එහෙම ලේසියක් නැහැ කියලා. එදත් කරන්න තියෙන්නේ තමා විසින්මයි. අදත් කරන්න තියෙන්නේ තමා විසින්මයි. හෙටත් කරන්න තියෙන්නේ තමා විසින්මයි. එතකොට බුදුරජාණන් වහන්සේලා අපිට මොන ගිහිලා තියෙන්නේ නැති. නමුත් එදත් අපි වීරිය හරි විදියට ගත්තේ නැහැ. එතකොට ඒ නිසා තමයි අපිට හරි විදියට ගන්න කලාව තාම අවිලා නැත්තේ. දැන් මේ හරි විදියට වීරිය ගන්න රටාව මේ විතක්ක සම්ප්‍රාණ සූත්‍රයේ ඊටාම ලස්සනට පෙන්වා දෙනවා. එතකොට මෙයාට දැන් මෙයා ලස්සන හොයන්නේ. දැන් මේක තේරෙනවා මේ අර ලස්සන තාස කරන දුවෙක්ගේ පුතෙක් තමන්ගේ ශරීරයේට බලුකුණක් හෝ සර්පකුණක් හෝ මිනිස්කුණක් හෝ බෙල්ල එල්ලුණොත් ඒකට අප්‍රසන්න වෙනවා වගේ. ඔව් මේ අකුසල් සිදි යට ගන්නගෙන කලකිරීම එපා වීම මේක ඇති වෙන්න ඕන කියනවා. මේකෙන් බේරෙන්න. ඒකට අපිට මේකෙන් පේනවනේ කොච්චර ඕනකමක් යාට තියෙන්න ඕනේද? අන්න එදකොට ඒ අකුසල් නැති වෙනවා කියනවා. එදකොට මොකද වෙන්නේ? ඒ කෙනාගේ ඒ අකුසල් ප්‍රහාණය වෙලා සිත සංසිඳෙන්න පටන් ගන්නවා. සිත සංසිඳිලා චිත්ත සමාධියට එයාපත් වෙනවා. ඒක තමයි කියනවා මේකේ තියෙන දෙවෙනි කරුණ. මොකද්ද? ආදීනව මෙනෙහි කිරීම. ආදීනව මෙනෙහි කරලා දැන් අපිට මේකෙන් පේනවා ප්‍රස්ත විසඳ ගන්න තියෙන එකක් තමයි මේ හිතන පිළිවෙල වෙනස් කිරීම. පළවෙනි එක නේ. පළවෙනි එක මොකද්ද? හිතන පිළිවෙල වෙනස් කරගෙන ඉන්න. දෙවෙනි එක අකුසලය නිසා තමන්ට සිදුවෙන හානිය විමසීම. තමන්ට සිදුවෙන හානිය කල්පනා කරලා තමයි තමන් ඒකෙන් ඒකෙන් බේරෙන්න තියෙන්නේ. එතකොට පළවෙනි එක මොකද්ද අපි කිව්වේ? හිතන පිළිවෙල වෙනස් කරන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? මේකෙන් සිද්ධ වෙන හානිය තමන්ට සිද්ධ වෙන අයහපත මෙනෙහි කරන්න ඕනේ. එතකොට අයහපත මෙනෙහි කරනකොට තමන් අයහපත ඇති කරගන්න අසතුටුනේ. එතකොට ඒ අකුසලෙ ප්‍රහාණය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි මාළිනී සමහර විට කෙනෙකුට අර විදිහට අකුසලයට විරුද්ධව වෙනින් එකක් මෙනෙහි කළා ඒක නැති නොවෙන්න පුළුවන්. හානිය මෙනෙහි කරද්දිත් නැති නොවෙන්න පුළුවන්. බලන්න මේ අකුසල් වල තියෙන ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට ඒක නොසිතා ඉන්න ඕනේ කියනවා. තේන වික්කේ වික්කුණා තේසං විතක්කානං අසති අමනසිකාරෝ ආපජිතබ්බෝ. ඒක හිතට එනකොටම ඒක මෙනෙනකොට අතාරින්න ඕනේ කියනවා. ඒක සිතින් හිතන්නේ නැතුව අතාරින්න ඕනේ කියනවා. දැන් අපි කියමු ඔන්න කෙනෙකුට තරහකාරයෙක් මතක් වෙනවා. දැන් මේකම මතක් වෙනවා. එතකොට ඔන්න එයා හිතුවා නෑ මේකට මෛත්‍රිය වඩනවා කියලා. එයා මුල් කරගෙන මෛත්‍රිය වඩද්දී උන් ආයෙ මතක් වෙනවා. එතකොට මේක මහා භයානකයක්. මේක සංසාරට යන්න ඉඩ තියෙනවා. ඔව් මේක සංසාරින් ආපු එකද දන්නේ නෑ. ඒ නිසා මේක මේ භයානක එකක්. මේ නිසා දුගතියට යන්න තමයි මේ පාර හැදෙන්නේ. මේකට හැපි හැපි ගියොත් කියලා කියන කල්පනා කරනවා. ඒත් එනවා. එතකොට ඒක එනකොට මේක හිතෙන් ඔව් මෙනේ නොකර ඉන්නවා. එතකොට මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ අකුසල් ප්‍රහාණය පිණිස ඒකනා තුළ නිරන්තර ව්‍යායාමයක්, නිරන්තර මහන්සියක්, නිරන්තර උත්සාහයක් තියෙන්න ඕනේ නේ. එයා එක එක ක්‍රමයට ඒක නැති කරන්න කල්පනා කරනවා. එක එක ක්‍රමයට එයා ඉගෙන හිතනවා. දැන් ගොඩක් වෙලා තියෙන්නේ අපිට ඒ ආදීනව මෙනෙහි කරගන්න බැරි වීම හරි පාඩුවා. ඔන්න මම තව උදාහරණයක් කියන්නම් ඔබට. ඔන්න අපි කියනවා ඔන්න සමිතියක් හැදුවා. ඔන්න සමිතියක් හදලා දැන් ඔන්න එක්කෙනෙකුට ආසයි කියමු සභාපති වෙන්න. ඒතර වෙන කෙනෙකුට සභාපතිකම ගියා. ඒතර මෙයා කල්පනා කරන මං එන්නේ නැහැ ඔබට. ඊට පස්සේ යා හිතන්න ඕනේ මොකද්ද? නෑ මම මේ හිතන විදිය බාරදී. කවුරු හරි කෙනෙක් ඒ වෙලාව ඒ තනතුරේ ජම්පිනක් කරගන්නවනේ. ඔන්න හිතනකට යා හිතලා දාගන්න. ඒත් මෙයාගේ හිතට ඔය කියනවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මම මේකට හැපිලා මම මේක හොයාගෙන දාවේ. මං ආවේ මේවා හොයාගෙන නෙමෙයි. මම ආවේ පින් රැස් කරගන්නයි. දැන් මට මේකෙන් හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා මම මේ විදිහට කල්පනාව කළ යුතු නැහැ. මේ විදිහට මෙනෙහි කළ යුතු නැහැ. මේක මට හිතසුව පිණිස පවතින්නේ නැහැ. මට යම් කුසලයක් වඩන්න තියෙනවා. ඒක තමයි නැතු යන්නේ. ආන්නේ මෙතනකොට යාට ඒ අවශ්‍යතාවේ නැති වෙනවා. එතකොට ඒකෙන් හට ගන්න තියෙන අකුසල් නැති වෙලා යනවා. සමහර විට ඒක වෙන්න පුළුවන්. ඔන්න දැන් ධර්මී ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඇති වෙන්න පුළුවන් මේ ධර්මයේ තුලින් තමන්ට ලාභ සත්කාර උපද්දවීමේ ආශාවක්. එතකොට තමන් ධර්මය අනිත්‍යයට කියන්න යන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමන් බලනවා විශේෂ කෙනෙක් වෙන්න. තමන්ම ඊට පස්සේ ධර්මයේ තියෙන එක ඕක ඔහොම තිබුණාට ඕක මෙහෙමයි කියලා තමන්ට වැටිච්ච එක කටට කියන්න ගන්නවා. ඔන්න එතකොට අර්බුදය හට ගන්නවා. එතකොට යා කරන්නේ අර ධර්මයේ කියන කියාපු තැනයි කල්යන් මිතුරු ආතරලා එයාගේ පිරිසක් හදාගන්න මහන්සි ගන්නවා. එතකොට හැම එකකින්ම ඇති වෙන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. එතකොට අකුසල් හට ගන්න තමයි හැමතිස්සෙම අපිට පරිසරයේ සැකසී තිබෙන්නේ. දැන් සංසාරේ පුරාම අපි මෙරි ඉපදිපදාවේ කුසල බලවේගයකින් නෙවෙයි. සංසාරේ පුරා මෙරි ඉපදිපදාවේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නා වැඩපිළිවෙල නිසා විද්‍යාව පහළ වෙලා නැවේ. ඒ නිසා මේ වැඩපිළිවෙල අඛණ්ඩව අපේ ජීවිතය තුළ සිද්ධ වෙමින් පවතිනවා. ඒ පවතින දෙයක් තියෙද්දි තමයි අපි ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් උපදවා ගන්න උත්සාහ කරන්නේ. එතකොට ඒකට තමයි අර පින්බලී නුවණින් කල්පනා කිරීම, අකුසල් අතහැරීම. දැන් මේ හැම එකකම කියන්නේ අකුසල් අතහැරලා හිත කුසලයේ පිහිටුවා ගන්න තියෙන උපක්‍රම. එතකොට මේ උපක්‍රම පාවිච්චි කරන්න යා ප්‍රඥාවන්ත කෙනෙක් විය යුතුයි. යර් ප්‍රඥාව නැත්නම් යා උපක්‍රම පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයා මෙනෙහි නොකොටම අතාරින්න ඕන කියන. ඒ අකුසල් හට ගන්නවා දේ හිතට එනකොටම අතාරින්න ඕන කියනවා. සී නොකොට අතාරින්න ඕන කියනවා. එහෙමනම් හිතේ තියෙන හැකියාවන් කීපයක් නේ. එකක් තමයි අරමුණෙන් වෙන අරමුණකට මාරු කිරීමේ හැකියාව. මේක හිතේ තියෙනවා. ඒ හැකියාව පාවිච්චි කරන්න කියන ඉස්සෙල්ලම. ඒ හැකියාව පාවිච්චි කළත් සාර්ථක වෙන්නේ නැත්නම් දෙවෙනි හැකියාව පාවිච්චි කරන්න කියනවා. මොකද ඒකේ විපාක, ඒකෙන් සිද්ධ වෙන අනතුරු, හානි මෙනෙහි කර කර කල්පනා කරන්න කියනවා. මොකද ඒ විදිහට කල්පනා කිරීමේ හැකියාව නොතිබුණොත් ඉතාම භයානක අඩියකට උනත් කෙනෙක් පත් වෙන්න පුළුවන්. දැන් දේවදත්තට අනිත්‍යය ලවා අකුසල් කරගන්න පුළුවන් වුණේ ඒ අකුසල් වලට ඒ පුද්ගලයා බඳුන් වෙනවා කියලා එයා අනිත්‍යය නොදැන සිටින නිසානේ. දැන් කල්යාණ මිත්‍ර වෙෂෙන් අපිට පාප මිත්‍ර මොන ගහින්ද බැරිද? සත්පුරුෂ වෙෂෙන් අසත්පුරුෂිය මොන ගහින්ද බැරිද? අසත්පුරුෂයෙක් අපිට උදව්වක් කරලා ඒ උදව්ව ඉස්මතු කරලා පෙන්නලා මං ඔහෙට මේ උදව්ව කළා. දැන් කෙලෙහි ගුණ සලකපන් කියලා අපිට අනතුරකට අපිට අසවල් හානිය කරපන් කියලා කෙනෙකුට කිව්වොත් එතකොට මේ ඥානෙ නොතිබෙන එක්කෙනාට මොකද වෙන්නේ? අහු වෙනවනේ. එතකොට ඒ වගේ දෙයකට අහු නොවි සිටින්න නම් අනිවාර්යයෙන්ම තමන් තමාව පිළිසරණ කරගන්න ඕනේ. ඒ තමාව පිළිසරණ කර නොගත්තොත් අහක යන කුණ ගොඩවල් වලට පැටලෙන්න ඉඩ තියෙනවා. අන්තිමට සිහිය උපදිනකොට තමන්ට පසුතැවෙන්න කරුණු ගොඩාක් රැස් වෙලා ඕන තරම් වෙන්න ඉඩ තියෙනවා විශේෂයෙන් මේ යුගයේ. ඒ නිසා ඒ කියන්නේ හරි ඥානයක් අපිට මේ ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා. මොකද අපිට අදහසක් තියෙනවානේ අපේ ජීවිතේ කුසලයක් දිනු කර ගැනීමට. ඒ කුසල දිනු කර ගැනීමේ අදහස ප්‍රායෝගික දෙයක් වෙන්න එපා. ඒක ඇත්තටම අවශ්‍යතාවයක් වෙන්න ඕනේ. කුසල් දිනු කර ගැනීමේ අදහස. ඒ වගේම අකුසල් වලින් අපිට සිද්ධ වෙන හානිය ගැන ඇත්තම තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර සිහිනකට අතහැරීම මේ වගේ එකක් වෙනවා. ඇසති පුද්ගලෙක් ඉස්සරහට තමන් අසතිතු රූපයක් පේනවා. එක්කෝ එයා ඇස් වහ ගන්නවා, එක්කෝ අහක බලා ගන්නවා. මේ වගේ එකක් කරන්න කියනවා මේ අකුසල් සිටිවිලි එනකොට. ඇසති පුරුෂයෙක් ඇහැට රූපයක් පේනකොට ඒ රූපෙ දිහා බලන් ඉන්නේ නැතුව එක්කෝ ඇස් වහ ගන්නවා. ඇස් වහගත්තම පේන්නේ නැහනේ. එහෙම නැත්තම් අහක බලා ගන්නවා කියනවා. අහක බලා ගත්තාමත් ආරක පේන්නේ නැහැ. ඒ වගේ කියනවා අකුසලේ එනකොටම නොසිතා අතාරින්න කියනවා. අකුසලේ එනකොටම නොසිතා අතාරින්න. එතකොට එහෙනම් අපේ හිතේ හැකියාවක් තියෙනවා අරමුණ එනකොටම නොසිතා අතාරින්න පුළුවන් හැකියාවක් මේ හිතේ තියෙනවා. එතකොට උන්වහන්සේ දේශනා කරනවා එක ඒක පාවිච්චි කරන්න කියලා. අන්තික මේක උපමා වලින් හරි ලස්සන තේරුම් ගන්න පුළුවන් නේ. ඇස් දෙක වහ ගන්නවා වගේ කියනවා. එහෙම නැත්නම් අහක බලා ගන්නවා වගේ කියනවා. ඇස් සමෝට රූපයක් එද්දී. අපි සමහර අවස්ථාවලෙම කළ නැද්ද? කළා තියෙනවා. සමහරට අපිට අපේ හිතේ යමක් දැක්කම වේදනාවක් හට ගන්නවාද? ඒ වේදනාව හට ගන්න දීදී අපි නොබලා අහක බලා ගන්න අවස්ථාවක් නැද්ද? තියෙනවා. එතකොට අපි හිත ආරක්ෂා වෙනවා. එතකොට මේ අකුසලයේ හිතේ බලපවත්වන්නේ නැහැ. මේ වගේ කියනවා සිහියෙන් අර එන අරමුණු දුසිතා අතහරින්න ඕන කියනවා. එතකොට අපේ චිත්ත අපේ හිතේ යම් සංසිඳීමක් ඇති වෙනවාද? ඒ සංසිඳීමට බාධාවක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ විදිහට සිහිය නොකොට මේක අත්හරින්න හදද්දිත් ඒකම මතක් වෙන්න පුළුවන් කියනවා. දැන් බලන්න මේ අකුසල වල තියෙන බලවත්කම. ඒ කියන්නේ අකුසලේ විතර්කයේදී ඒ විතර්කයට හසු නොවි වෙන එකක් මෙනෙහි කළා හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟට ආදීනව මෙනෙහි කරනවා. ඒ ආදීන මෙනෙහි කරද්දිත් නැති වෙන්න පුළුවන්. ඊළඟට නොසිතා අතාරින්න කියනවා. නොසිතා අතාරින්න හදද්දිත් ඒකම හිතෙන්න පුළුවන් කියනවා. එතකොට ඒ රාග දේශ මොහ අකුසල් සිටිවිලියෙද්දී මෙනෙහි කරන්න කියන හොද්දට හොයන්න කියනවා මේක හටගන්න විදිය. ඒ ගමන මොකක්ද උන්වන්සේ කියන්නේ? ඒක හටගන්න විදිය මෙනෙහි කරන්න කියන හොද්දට මෙතන දැන් අපිට තේනවා නම් මේ හිතට අරමුණක් ඇවිල්ලා මේ අයෝනිසුදු මනසිකාරයෙන් මේ අරමුණ මෙනෙහි කරන්න ගිහිල්ලා මනසයි අරමුණයි විඥාණය එකතු වෙලා ස්පර්ශයක් ඇති වෙලා ස්පර්ශයෙන් ඇතිවෙච්ච විඳීමක් ස්පර්ශයෙන් ඇතිවෙච්ච සංඥාවක් ස්පර්ශයෙන් ඇතිවෙච්ච චේතනාවක් මෙතන තියෙන්නේ. මේක අනිත්‍ය වූ හේතු නිසා හටගත්තු අනිත්‍ය වූ ඵලයක් අනිත්‍ය වූ සංස්කාරයක්. මේ සංස්කාරයේ මම නොවේ මගේ නොවේ මගේ ආත්ම නොවේ කිය කී බලන්න කියලා. එතකොට එහෙම බලද්දී ඒක ප්‍රහාණය වෙන්න පුළුවන්. ඒක දැන් බලන්න ඒක මේකට උන්වහන්සේගේ උපමාව මේකයි. මිනිස්සු දුවගෙන යනවා. දුවගෙන යනකොට එයා හිතනවා මම මොකටද දුවන්නේ? මේට වඩා හොඳයි හිමින් යනවා. හිමින් යනකොට හිතනවා මං හිමින් යන්න ඕනේ නැහැ. මම හිට ගන්න. ඕන ගමන නැතුණා. ඊට පස්සේ හිතනවා මං හිටගෙන ඉන්නේ මොකටද? වාඩි වෙනවා. දැන් යාගේ ක්‍රියාව ගොරෝසු වෙනවද සංසුන් වෙනවද? සංසුන් වෙනවා. ඒ කියන්නේ ගොරෝසු වෙන්නේ. ඇයි වේගෙන් අතපය මෙව කරගෙන දාඩිය හලාගෙන ගිහපු එකේනා දැන් හිමින් යන්න පුරුදු වුණා. ඊට පස්සේ නැවතුණා. ඊට පස්සේ වාඩි වුණා. ඊට පස්සේ හිතනවා දැන් වාඩිලා ඉන්නට වඩා මට හරි පහසුනේ හාන්සි වුණා. හාන්සි වෙනවා. ආනේ වගේ ගොරෝසු ගොරෝසු ඉරියව් අත්තර අත්තර සියුම් සියුම් ඉරියව් වලට මාරු වුණා වගේ මේ හිතේ ස්වභාවය හොඳට විග්‍රහ කර කර ඒකේ මූලික ස්වභාවය බලනවා කියනවා. ඇයි දැන් ගොරෝසු ඉරියව්වක් නේ දේශසහගත අරමුණක් හෝ රාගාරමුණක් හෝ මෝහාරමුණ කල්පනා කර කර සිටීම? ඒක ගොරෝසු ඉරියව්වක් මනසේ. එතකොට ඒ ගොරෝසු ඉරියව් එයා වෙනස් කර ගන්නවා. වෙනස් කරගෙන අරමුණු වශයෙන් වෙනස් විදිහට බලනවා. එතකොට එයාට තේරුම් ගන්න පුළුවන් මේක අයෝනිසුල මනසිකාරෙන් අව මේ අරමුණ අල්ලගෙන වෙන්නේ. එතකොට ඒක එයා බලන එක ක්‍රමයක්. ඒ විදිහට බලද්දී අර අකුසල් ප්‍රහාණය වෙලා යනවා. කුසලේ හිත පිහිටනවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ දා මීට වසර 2600කට කලින් සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ දේශනා කරපු විදිය බැලුවාම අපිට පේනවා එදා මේ දේශනාවල් සවන් දීපු අය මොකක්ද එනම් කරන්නේ නැති මේ දේශනා අහලා අකුසල් ප්‍රහාණය කිරීමනේ, කුසල් වැඩිවීමනේ, හිත පිරිසිදු කෙරෙල්ලෙන් කරලා තියෙන්නේ. ඒවන අදත් අපි මේ අහන එකේ තියෙන ඔච්චරයිනේ, හෙටත් තියෙන ඔච්චරයිනේ. මේ නිසා මේක වාද විවාද අල්ලගෙන කණ්ඩායම් බෙදিলে ගහගන්න එකක් මේකේ නෑ. මේක තියෙන්නේ තමා තමාගේ යහපත සලසාගෙන ඉල්ලක්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ විතර්කයන්ගේ මූලික ස්වභාවය විමස විමස බල බල ඉන්නකොට ඒ විතර්කයන් ප්‍රහාණය වෙලා යනවා. ගියන් පස්සේ සංසිඳෙනවා. එයාට යහපත් මාර්ගයට යන්න පුළුවන් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මෙයා මේ වගේ විතක්ක සංඨානේ මූලිකව මේ විතර්කයන්ගේ පිහිටපු ස්වභාවය මෙනෙහි කර කර බලද්දි බලද්දි විතර්ක නැති වෙන්නේ. එහෙම විතර්ක නැති වෙන්නේ නැති වෙනකොට ඒ අකුසල් හට ගන්නවා නම් එක දෙයක් කියන ඊළඟට කරන්න තියෙනවා. දිව තද කර ගන්න කියනවා තල්ලි. දතර දත හපා ගන්න කියනවා. ඊට පස්සේ හොන්දට ඇඟ දඩි කරගෙන අකුසල අතාරින්න කියනවා. බුදුරජාණන් වහන්සේ එහෙම කළානේ බොසත් කාලේ. එතකොට උන්වහන්සේ කියනවා අන්තිමට බැරි නම් මේ විදිහට දිවෙන් තල්ල මැඩගෙන ඔව් යටි දත උඩු දතර තද කරගෙන මේක කරන්න බෑ වීරිය නැතුව. මේක ලේසි කෙනෙකුට කරන්න පුළුවන් එක නෙමෙයි. මේ අන්තිම කීපය එක බලවත් කුසල ඡන්දයක් බලවත් පිම්බලයක් තියෙන කෙනාට කරන්න පුළුවන් එකක්. සමහර කෙනෙක් ඉන්නවා ඒ ස්වභාවය මේක කරන්න වීරිය තියෙන කෙනෙක්. මට එක දවසක් මතකයි මම මේක හාවු කෙනෙක් එක්ක ගියා මේට අවුරුදු 25කට විතර කලින් භාවනා කරන්න. දැන් ගිහිල්ලා දැන් ඉතින් අපි දෙන්න භාවනාවට වාඩි වුණා. දැන් රෑ 7ට හතමාරට. දැන් මට ඇහෙනවා කර ගාලා මේ දත් හපනවා. දැන් මම බය වුණා මේ කරවලේ දිෂ්ටියක්වත් ඇවිස්සුනාද කියලා. දැන් එහෙම කළා මම දාඩිය දාගෙන දැන් මම භාවනාව නවත්තලා දැන් මම බලාගෙන ඉන්නවා. දැන් කරවලේ ලයිටුත් නැහැ. මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ? ඒ ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා ගියා මම ටෝච් එක ගැහුවා. ඇයි කියලා ඇහුවා. නෑ හරි කිව්වා. මම මොකද්ද කියලා ඇහුවා. මං හිත දමණය කළා කිව්වා. පුදුමයි හිත දමණය කළා. දාඩිය දාගෙන නැගිට්ටා. නැගිටලා ඊට පස්සේ කිව්වා දැන් සංසිඳුණා. ඉරසාය වාඩි වුණා. මොකද්ද කළේ කියලා මං හිත එකඟ කළා කිව්වා. ඉතින් ඒ වගේ ඈත් ඉන්නවා. එතකොට මං කල්පනා කළේ නෑ ඉදා වගේම අදත් පින්වන්තයෝ ඉන්නවා. දැන් ඒක බලලා මට කුපි කරන්න බෑ. මම දත් පිටි කන්න හදනවා ඒක හරියන්නේ නෑ. එතකොට ඒක මං කිව්වේ නම් ඔබට ඒක හරියයිද කියලා දන්නේ නෑ. අපි දත් මිටි කාලා කරගන්න අපි හුස්ම ඉර වෙනවා. එතකොට එහෙමනම් අපිට තියෙන්නේ වෙන ක්‍රමයක්. අපි ප්‍රඥාවෙන්ම ප්‍රඥාව පාවිච්චි කර කර ඒ උන්වහන්සේ පුරුදු කරපු ක්‍රමයක් වෙන්න ඕනේ. හැබැයි උන්වහන්සේ හරි සැපක් වින්දා. ඊට පස්සේ කරදර ආවා. ආමනුෂ්‍යයන්ගෙන් එහෙමෙන් හරි කරදර ආවා. ඒ කරදරත් මැඩගෙන උන්වහන්සේ ගමන උන්වහන්සේ සෑහෙන්න ගියා. එතකොට ඒ අසාමාන්‍ය වීරියක් තියෙන කෙනෙක් මට මුණ ගැහිච්ච. ඉතින් මේ විදිහට උන්වහන්සේ ජීවිතුන් අතර ඉන්නවද නැද්ද මම දන්නේ නැහැ. හැබැයි අසාමාන්‍ය වීරියක් උන්වහන්සේට තිබුණා. මම කිව්වේ අර විනාඩි 5න් 10න් සිත සමාධිමත් කරලා ධ්‍යානයක් ඉපදෙව්වා. එතකොට මේ සාමාන්‍යයෙන් අකුසල් හිත හිටපු අය කුසල අරමුණ උපද්දෝන හැටි මම කියන්නේ. එතකොට බලන්න එතකොට ඒක හිතක පිහිටපු හැකියාවක්. හිතක පිහිටම හැකියාව. ඒකට වමනා කරන අසාමාන්‍ය වූ ඡන්දයක්. ඔව් වීරියක් ඒ උන්වහන්සේට තිබ්බා. ඉතින් බුද්ධ කාලේ කොහොම තියෙන්නේ ඇද්ද? දැන් මම කිව්වේ ඒකයි බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ මේ උපක්‍රම පහම දේශනා කරද්දී ওই පහෙන් එකක් අල්ලගෙන කෙනෙක් කුසල් වඩන්නේ නැද්ද? මේ විදිහටම මම කිව්වේ දැන් මිකල දැන් 2500ක් ගෙවිලත් දිවෙන් තල්ල මැඩගෙන දත් හපාගෙන මේ යුගෙත් කරන්න පුළුවන් වුණා නම් ඒකේ ඒ කාලේ කොච්චර නම් කරන්න ඇත්ද? එතකොට ඒකෙන් අපිට පේනවා මේකේ තියෙන මේ ඒ කුසල් දිනු කරගැනීමේ අවශ්‍යතාවය තියෙන එකනා කරන්න ඕනේ විදිය. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන උපමාව. ඒක කොයි වගේද? බලවත් පුරුෂයෙක් බලවත් පුරුෂේ දුරුවල පුරුෂයෙක් අල්ලලා පෙරලලා දානවා වගේ කියනවා. බලවත් පුරුෂයෙක් දුරුල පුරුෂයෙකුව බෙල්ලෙන් අල්ලලා පෙරලලා යට කරලා දානවා වගේ කියනවා. අර මේ වීරිය තමයි බලවත් පුරුෂයා. එතකොට දුරුවල පුරුෂයා කවුද? අකුසල්. ඒ වගේ අකුසල් යට කළා ඔව් කුසලයේ ඉස්මතු කරනවා වගේ කියනවා. අර දුරුවල පුරුෂයාම බෙල්ලෙන් අල්ලලා යටට දාලා පාගල නැගිටින්න දෙන්න නැතුව තියනවා වගේ කියනවා. අර මේ ගන්නා වූ වීරිය. එතකොට ඒ කිනාගේ අකුසල් ප්‍රහාණය වෙලා යනවා, කුසල් වැඩෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් බලන්න මහණෙනි, ඔන්න ඔය කරුණ පහ කියනවා අකුසල් ප්‍රහාණය කරන්න තියෙන උපක්‍රම. එතකොට උපක්‍රම කීයක් උන්වහන්සේ විස්තර කළාද? පහක් තියෙනවා. පළවෙනි උපක්‍රමය කොහොමද? ඔව් දැන් තියෙන අකුසල් රටාවට නොයා, ඔව් යම් රටාවක ඉඳ අකුසල් සිටිවිලි ඇති උනේ, ඒ රටාව බැහැරකොට වෙනත් රටාවක් උපදවා ගැනීම. ඒ කියන්නේ අකුසල් සිටිවිලි හිතන රටාව අතහැරලා දාලා කුසල් සිටිවිලි හිතන්න පටන් ගැනීම. දැන් කෙනෙකුට පුළුවන් බුද්ධානුස්සතිය හිත හිතින්නකොට අකුසල් හටගන්නේ නැති වෙනවා. අකුසල් හට ගන්න විදියක් තියෙනවද? ඒ විදිය අතහැරලා වෙන විදියකට හිතනවා. එතකොට මොකද වෙන්නේ? අකුසල් හට ගන්නේ නැති වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දීපු පළවෙනි උපදේශය. දෙවෙනි උපදේශ කුමක්ද? ඔව් ආදීනව මෙනෙහි කිරීම. මේකෙන් සිද්ධ වෙන අකුසල් වලින් සිද්ධ වෙන හානිය, අකුසල් වලින් සිද්ධ වෙන හානිය මෙනෙහි කිරීම. ඊළඟට තුන්වැන්න කුමක්ද? අකුසල් ඔව් සිතක් නැතුව අතහැරීම. සතර වෙන්න කුමක්ද? ඔව් අකුසලේ හටගත් විදිය ඔව් මෙනෙහි කර කර විමස විමසා බැලීම. පස් වෙන්න කුමක්ද? ඔව් දිවෙන් තල්ල මැඩගෙන ඔව් දතින් දත හපාගෙන ඔව් අකුසලේ මැඩලීම. කියන්නේ දැන් මේකින් අපිට පේනවා හයක් නෑ. මේ පහෙන් එකකින් අපි කවුරු හරි කෙනෙක් කරනවා නම් යමක්, මේ පහෙන් එකකින් තමයි කරන්න තියෙන්නේ. දැන් අකුසල් හටගද්දී අපි කොච්චර ප්‍රකෘත අනේ මගේ හිතේ අකුසල් දුරු වේවා කියලා? එහෙම දුරු වෙන්නේ නැහැ. අකුසල් අනේ මගේ හිතේ අකුසල් දුරු වේවකට දුරු වෙන්නේ නැහැ. හොඳට අපිට පේනවනේ ප්‍රාර්ථනා වලින් එහෙම සිද්ධ වෙනවා නම් මෙතේ පැතුම් පැතුම් හරියන්න ඕනේ නේද? දැන් මේ ජීවිතේ අපි කොච්චර දේවල් පතලා තිබේද? ඒ පතලා තියෙන දේවල් හරගී නැහැ. එහෙනම් සිද්ධ වුණේ හිතුව පැතුව ආකාරයට නොවේ. නොසිතු නොපැතු ආකාරයට හැම දෙයක්ම වගේ සිද්ධ වුණේ. හැබැයි මේ බුදුරජාන් වහන්සේ මේ දෙන උපදේශ නම් මේ කියන කරුණු නම් හරිටම හරි පැහැදිලි. නමුත් අපිට දැන් එතකොට මේකෙන් අපිට පේනවා බුද්ධ කාලේ දුකසී තමයි මේ මාර්ගයට යන්න ගොඩක් මහසි ගන්න තියෙනවා. මොකද බුද්ධ දේශනා උගන්වන මේ මාර්ගයේ අවබෝධ කරන පිරිසේ ආකාර දැන් අපි මේ පින් කරගන්නේ සැපසේ යන්නයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන කෙනෙක් ඉන්නවා සුඛාපටිපදා කිප්පාබේඤ්ඤා. සුඛාපටිපදා කියන්නේ සැප වූ ප්‍රතිපදාව. සැප වූ ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? ඔව් ඉක්මනින්ම දැන් යා සීලයක් සමාදන් වුණා නම් ඒ සීල් බිඳින්නේ නැහැ යාගේ. ඒ සීල් වලට කිලුටක් ඇති වෙන්නේ නැහැ. දැන් සීල් වලට කිලුටක් ඇති වෙන්නේ නැත්නම් එතන යාට සැපයක්ද දුකද? සැපයක් තියෙනවා. ඊළඟට යා සමාධියක් මෙනෙහි කරන්න භාවනාවක් කරන්න ගන්නවා නම් එයාගේ හිතේ පංච නීවරණ ඉක්මනට සංසිඳිනවා. එතකොට ඒකෙන් එයා සැපයක්ද විඳින්නේ දුකක්ද? සැපයක් විඳින්නේ. එතකොට එයා සුවසේ වාසය කරනවා. එයා සීලයේ තුල අමුතුරක් නැහැ. සීලෙන් සුවසේ වාසය කරනවා. සමාධියෙන් සුවසේ වාසය කරනවා. එයා නුවණින් මෙනෙහි කරන්න ගන්නවා. ප්‍රඥාව වඩන්න ගන්නවා. එතකොට ඉක්මනින්ම ප්‍රඥාව වැඩෙනවා. ඒකට කියනවා සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා. කිප්ප කියලා කියන්නේ වහා. එතකොට වහා අවබෝධය ඇති වෙනවා. එහෙම අය ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි ගොඩාක් ඔය ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි බව ලැබුවේ සැප වූ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ කළ අය. ඉතින් ඒ සඳහා කල්ප ගණන් සංසාරේ පතාගෙන පින්දහම් කරගෙන ගිහිල්ලා තමයි හිමින් හිමින් මෝරලා ඒ තත්ත්වෙටපත් වෙලා මුණ දුන්නේ. තව කොටසක් ඉන්නවා සුඛා පටිපදා දන්දහා බින්නා ප්‍රතිපදාව සැපයි. ඒ කියන්නේ සීලේක පිළිපීටියට පස්සේ සීලේට එයාට නම් තුරක් නැහැ. ඒ සීලය පහසුවෙන් සුවසේ රකින්නවා. ඊළඟට සමාධියකුත් වැඩෙනවා. හැබැයි ප්‍රඥාව වැඩෙන්නේ හිමි. එහෙම පිරිසකුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අවබෝධ කරන අතර ඉන්නවා. සුඛා පටිපදා දන්දහා බින්නා ප්‍රතිපදාව සැපයි අවබෝධයේ හිමි. තව කොටසක් කියනවා දුක්ඛා පටිපදා හරි දුකසී තමයි මෙයා ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නේ. මෙයාගේ හිත කෙලෙස් වලින් පෙළෙනවා. දුක්ඛා පටිපදා මේ සමාධියක් ඇති කර ගන්නවා මේ සමාධිය තියෙනවා මේ නැති වෙනවා. මේ කුසල අරමුණක් මහන්සි ගන්නවා උපද්දවා ගන්න ඒක මේ උපද්දවාගෙන පොඩ්ඩක් කුසල් වඩ아가න එකට ඕන ආයෙත් ඒක නැති වෙලා යනවා. එතකොට යාට ඇති වෙන්නේ මොකද්ද? දුකක්. එතකොට යා කෙලෙස් වලින් බැටකකා තමයි මාර්ගය තුල රැඳිලා ඉන්න තියෙන්නේ. ඒකට මොකද්ද කියන්නේ? දුක්ඛා පටිපදා. හැබැයි එහෙම හරි රැඳිලා ඉන්නේ කිනකොට කිප්පා බින්නා. ඒ වහම ඇති වෙන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ අයිති වන්නේ සුඛා පටිපදා කිප්පා බින්නා. සප වූ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ කළා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අයිති වන්නේ දුක්ඛා පටිපදා කිප්පා බින්නා. මොකද මොග්ගල්ලාන මහරහතන් වහන්සේට සමාධිය ඇති කරගැනීමේදී හරියට පීඩා වින්ද නිදිමත. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ මුල් කාලේ බුදුරජාන් වහන්සේ ඉර්ධියෙන් වැඩම කළා කියනවා. මොග්ගල්ලාන ඔව් සමාධිය වරද්ද ගන්න එපා. සමාධිය උදට පිටව ගන්න. ඉතින් උන්වහන්සේ කියනවා මොග්ගල්ලාන රෑ නිදිමත එද්දී එළියට බැහැලා අහසේ තරු දිහා බලන්න. මොග්ගල්ලාන මූණ හොද ගන්න. මොග්ගල්ලාන අත් දෙකෙන් උදවලට කන් දෙක අතුල්ලන්න රත් වෙන්න. බැරිම වුණොත් පොඩ්ඩක් වෙලා ඇල වෙලා ඉන්න කියනවා. එතකොට අපිට පේනවා මොග්ගලන් මහරහතන් වහන්සේට චීන මිද්දේ තිබිලා ඒක උරෙක් සපක් නෙමෙයිනේ. එතකොට දුක්ඛා පටිපදා හැබැයි හරි ගියම ගමන් කිප්පා වෙන්නා. මොකද උනේ? වහා අවබෝධ කළා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටියා රහතන් වහන්සේලා දුක්ඛා පටිපදා කිප්පා වෙන්නා. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා පිරිස සසරෙන් එතර වෙලා. සුඛා පටිපදා දන්දා විඤ්ඤා පිරිස සසරෙන් එතර වෙලා. දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා පිරිස සසරෙන් එතර වෙලා. ඉතුරුනොත් ඉතුරු වෙන්නේ දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා ප්‍රතිපදාව දුකසී අවබෝධි සෙමින්. එහෙනම් අපිට මාන්‍ය කැටි කරගන්න කිසිම කරුණක් නැහැ. අපි නම් මේක කරගන්නවා එහෙම කියනවනේ. අපි නම් මේක කරගෙන මම නම් අතන අපි මේ නිකම්ම නිකන් කියමු. ඒක තියෙන්නේ ප්‍රතිපදාව වැඩෙන ආකාරයේ මතයි. මේක ප්‍රතිපදාව දිවෙනු ආකාරයේ මත මිසක්ක අපේ කීම මත සිද්ධ වෙන දෙයක් නැහැ. මම නම් මේක කොහොම හරි කරගන්නවා කියලා කිව්වා කියලා ඒක සිද්ධ වෙන්නේ නැහැ. අනේ මේක මට නම් කරගන්න අමාරුයි කිව්වා කියලා ඒක සිද්ධ වෙන්නේ නැහැ. අමාරුවෙන් හරි හිමෙන් හරි සිද්ධ වෙන්නේ ප්‍රතිපදාවේ හැසිරෙන විදිය මතයි. නේද? ඒ නිසා ඒ ප්‍රතිපදාව දියුණු කරගැනෙන්න තම තමන් විසින් හොඳට නුවණ පාවිච්චි කරලා කරන්න ඕන දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ උතම නමුත් සමහර විට අපිට හිතෙනවා මේ නිදහස් ආරණ්‍යයක් දැක්ක ගමන් ෂා මෙතන වගේ තැනක අපි ටික දවසක් හිටියා නම් නිකම්ම ඔව් අවබෝධයක් කර යනවා කියලා අපිට නිකන් හිතෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක පටන් ගත්තාම තමයි දුෂ්කරතාවේ තේරෙන්නේ. මේ ගිය ස්වාමීන් වහන්සේ වගේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටියනේ මේ ගිය කියලා උපස්ථාන කළා බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ දවසක් වඩිද්දි ලස්සන අඹවණක් කෙනින් ගඟක් ගලනවා. දැන් ඉන්දියාව අදටත් එහෙම තැන් සමර්ථන් තියෙනවා. ලස්සන අඹවණේ තියෙනවා ගඟ ගලනවා. මේක දැකලා උන්වහන්සේට හිතුණ අනේ මෙතන නම් කුසල් වඩන්න යස තැන කියලා. බුදුරජාන් වහන්සේට ගින් කිව්වා භාග්‍යතුන් වහන්සේ මට හොඳ තැනක් හම්බ වුණා. අඹවණයක් මට හොඳට විශ්වාසයි. මං එතනට ගිහිල්ලා වාඩි වෙලා භාවනාව පටන් ගත්තොත් හරි. උන්වහන්සේ දන්නවා මේක හරියන්නේ නෑ කියලා. එකපාරට කිව්වේ නෑ. උන්වහන්සේ මොකද්ද වදාලේ? පොඩක් ඉන්න භික්ෂුව මේ තව කවුරු හරි එන්නකම් ඉන්න කිව්වා. තේරුන්නේ ආයෙත් කිව්වා. ඒ පාරත් බුදුරජාණන් වහන්සේ ඒ පිළිතුරම දුන්නා. තුන්වෙනි වතාවේ පිළිතුර දුන්නා. ඊට පස්සේ අනේ නෑ භාග්‍යතුන් වහන්සේ නම් ඔක්කොම කරගන්න තියෙන කරුණු කරගෙනනේ තියෙන්නේ. මටනේ ප්‍රශ්නේ කිව්වා. එහෙනම් තියන්න කිව්වා. ගියා. ගිහින් ගඟයිනේ වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තා. මෙතික් හිතපු නැති අකුසල්, කල්පනා නොකළ අකුසල් හට ගන්න පටන් ගත්තා. එතකොට බලන්න මේ හිතේ තියෙන සංසාරගත දේවල් ඉස්මතු වෙන තැන හොයන්න බැරි හැටි. දැන් මෙයා හිතත් එක්ක ඔට්ටු වෙනවා. දැන් මේ සමහරට මේ විතක්ක සන්තාන සූත්‍රය අහපු උන්වහන්සේලානේ. දැන් මේ කරන ක්‍රම හැම එකක්ම අනුගමනය කරන්න ඇති. ඒක මෙනෙහි කරන්න වෙන එකක් වෙන අරමුණක් මෙනෙහි කරන්න තුන ඒක බැරුව ගියා. ඊට පස්සේ ආදීනව මෙනෙහි කළා ඒක බැරුව ගියා. මේක නොසිතා අත්හැරිය ඒක බැරුණා. මේකේ මේ විතර්කයන්ගේ මුල හොය හොයිට ඒකත් හරියන්නේ නැහැ. දිවෙන් තල් මැඩගෙන හිටියා ඒත් බැ. එතකොට පුදුම වුණා. අනේ මම බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනේ මේ මොනවද මේ ඇති වෙන දේවල් මගේ හිතේ. ඊට පස්සේ මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා. උන්වහන්සේ බාලා පින්වත් භික්ෂුව බෝතන ආත්මභාව 500ක් රජකම් කරපු තැනක් කිව්වා. උයන් කෙලිය හිටිය කෝතන. එතනට ගියා විතර ඒක මතු වුණා. බලන්න මේ අනාත්ම ස්වභාවයනේ. ඊට පස්සේ උන්වහන්සේ කරුණු පින්නා දෙනවා. කල්යාණ මිත්‍රී වාසය කරන්න, සීලේ පිහිටාගෙන ඉන්න, සීය දියුණු කරන්න. ඉතින් උන්වහන්සේ පස්සේ අරහත්ත්වයට පත් වුණා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී පවා වීරියෙන්මයි උත්සාහයෙන්මයි ජය අරන් තියෙන්නේ. එතකොට මේ අඛණ්ඩ උත්සාහය, අඛණ්ඩ වීරිය පවත්වන්නේ පින් බලෙන්. දැන් අකුසලයට කෙනෙක් කියන්නේ අකුසල බලෙන්මනේ. අකුසලයට පුද්ගලයා ඇදලා යන්නේම අකුසල් වේගෙන්. ඒකෙන් අකුසලේ බලවත් නම් යාගේ අකුසලයටම ඇදලා යනවා, කුසලයට එන්නේ නැහැ. කුසලේ බලවත් නම් එයා කුසලේටම ඇදිලා එනවා. බුදුරජාන් වහන්සේ බැලුවානේ අර දේවදත්ත බේරගන්න. උන්වහන්සේ මොකද සමහර අවස්ථාවලදී කිව්වනේ, ඇයි මේ බුදුරජාන් වහන්සේ දේවදත්ත බේරගන්න මහසි ගත්තේ නැත්te කියලා ඇහුවා අනිත් අය. එතකොට බුදුරජාන් වහන්සේ ආනන්ද හඳුරන්ට වදාලා, ආනන්දේ මම දේවදත්තයා ගැන තරම් වෙන කවුරු ගැනවත් මෙච්චර හොයලා නැහැ කිව්වා බේරගන්න. වෙන කවුරු ගැනවත් හොයලා නැහැ කිව්වා. ඒක හරියට මේ මිනිස්සෙක් අසූචි වලක ගිලිනවා. අසූචි ගා ගන්න අසතුටු කෙනෙක් වටේ ඇවිදිනවා කිව්වා. මෙයාගේ අසූචි තැවරිච්ච නැති තැනක් හොයා ගන්න දඟලනවා. ඒකින් අල්ලලා උඩට අදින්න. අසූචි වලේ ගිලිනවා. ගිලෙද්දි වටේ දුවනවා මිනිස්සෙක්. ඔව් අසූචි ගෑවිච්ච නැති තැනක් අර ගෙලින මනුස්සයාගේ ඇඟිලි කොනක්. උන්වහන්සේ දේශනා කරනවා කෙස් ගහක් මට අහුණා නම් මං අල්ලලා උඩට අදිනවා කියනවා. කෙස් ගහක තරම්වත් කුසලයක් නැහැ කියනවා. උඩට අදින්න. එහෙනම් අපිට තේරෙනවා බුදු කෙනෙක් හිටියත් කෙස් ගහක තරම්වත් කුසලයක් තියෙන්න ඕනේ උඩට යන්න නම්. ඒ නිසා මේ අපිට නිකම් බුදුවරු මුණ ගැහුණා කියලා, ධර්මයේ ඇහුණා කියලා මේක සිද්ධවන්නේ නෑ. තමන්ගේ ජීවිතය තුල වැඩුණු පින් බලයක්, වැඩුණු කුසල් බලයක්, වැඩුණු ප්‍රඥාවක් වුවමනයි. දැන් අපි අපි ගත්තොත් කල්පනා කරලා අපි සංසාරේ බොහෝ කල් මේ සසරේ ආපු අයනේ. දැන් අපි ධර්මය ඇහුවට පස්සෙ උන් අපිට අපේක්ෂාවක් ඇති වෙනවා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලින් ධර්මය අවබෝධ කරන්න ඕනේ කියලා. ඒ අපේක්ෂාව මල්පල ගන්න ප්‍රඥාවෙන් කටයුතු කළොත් විතරයි. එහෙම නැතුව කිසි දවසක ඒ අපේක්ෂාව මල්පල ගන්න ලැබෙන්නේ නැහැ. මල්පල ගන්න නැහැ. ඒ හේතුව බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දිත් සමහරුන්ට වැරදුනා. එතකොට එහෙමනම් අපිට පේනවා එකල එහෙම වරදිනවා නම් මේකල ඕන තරම් වරදින්න අවස්ථාව වැඩි. එහෙමනම් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මය අවබෝධ කරන්න කැමති කෙනා බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියා. ශාස්ත්‍රඥ වහන්සේ නිර්මල ධර්මයේ තිබ්බා. හැමෝ එකම ධර්මයක් කතා කළා. එතකොට පිරිසිදුවම නිවන් මඟ පෙන්වා දුන්නා. ඒකටම ධර්මාර්ගයේ හැසිරෙන දහස් ගණන් භික්ෂුන් වහන්සේලා හිටියා. ධර්මය අවබෝධ කරපු දහස් ගණන් ලස් ගණන් ගිහි ගෙවල් වල හිටියා. ඒතරි හැම කෙනෙක්ම හොඳ පරිසරයක් තිබුණා. දැන් මේ කිසිම දෙයක් නැහැ. එහෙනම් දැන් ගොඩාක් ප්‍රඥාව තියෙන්න ඕනේ. මේක තේරුම් අරගෙන මේ තමන්ගේ ගමන තමන් දුගතී වැටෙන නොදී හරි ගස්සගෙන යන්න. අර මේ ධර්මයේ මාර්ගයේ තියෙන වැදගත්කම තියෙන අපි තමන් දුගතී වැටෙන තියෙන අනුතර තමන් තේරුම් අර තියෙන්න ඕනේ. මොකද හේතුව මේ සක්කාය දිට්ඨියෙන් යුක්තව ධර්ම මාර්ගයට ආපු නැති කෙනෙක් හැටියට ඉන්න ලැබුණොත් අපිට බරපතල විදිහට සංසාරගත කර්මීපාක එන්න පුළුවන්. දැන් බලන්න මේ ගියේ ස්වාමීන් වහන්සේ අඹගහයට වාඩි වෙද්දී සංසාරගත දෙයක් ඒ වාඩි වෙච්ච සීට් එකෙන් ඉස්මතු වුණා නම් නේද? බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී සසරේ ආත්මභාව ගණනාවක් උයන් කෙලී දුරු තැන තමන් ගිහිල්ලා වාඩි වුණා. තමන් දන්නේ නැහැ. එතකොට ඉස්මතු වුණා නම් ඒක. ඒකත් තිබුණා නම් ධර්මයට බාධා පිණිස. අපි දන්නවද මේ සංසාරේ අපිට මොන මොන දේවල් ඉස්මතු වෙන්න තියෙනවද කියලා පෙළ ගැහිලා? පිටිපස්සෙන් අපිට පේනවද? නෑනේ. අපිට ඉස්සරහා පේනවද? නෑනේ. අපිට තියෙන්නේ එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඊළඟට අපිට තියෙන පිළිසරණ මේ ආදීනව සිටීමේ හැකියාව. මං හිතනවා අපි ආදීනව ගොඩක් හිතන්න ඕනේ ඉස්සරටත් වඩා අපි ආදීනව මෙනෙහි කළ යුතුයි. ආදීනව මෙනෙහි නොකොට ඒ ආපද උදා කරගෙන ඉන්න අශීරුයි. ඇයි? කල්යාණ මිත්‍ර වෙෂෙන් පව මිත්‍ර ඉන්න යුගයක්. සත්පුරුෂ වෙෂෙන් අසත්පුරුෂ ඉන්න යුගයක්. ධර්මයේ වෙෂෙන් අධර්මය ඇහෙන යුගයක්. එහෙම යුගයක අපිට තියෙන එකම වාසිය තමයි බුදුරජාන් වහන්සේ පෙන්වා තියෙනවා යම් අකුසලයකින් ආදීනවයක්. මේ ආදීනවම බහුල කරන්න ඕනේ. සක්කාය දිට්ඨිය තිබීම හේතුවෙන් අපිට සිද්ධ වෙන අනතුරු මෙනෙහි කරොත් සක්කාය දිට්ඨිය නැති කර ගැනීම ඕනකමක් යාට නැති වෙන්න පුළුවන්. එතකොට දැන් සක්කාය දිට්ඨිය නිසාමනේ කෙනෙක් මේ දෘෂ්ටිවල පැටලෙන්නේ. සක්කාය දිට්ඨිය නිසාමනේ කෙනෙක් මේ තමාවම අල්ලගෙන ඉන්නේ. මම කියාගෙන. සක්කාය දිට්ඨිය නිසාමනේ කෙනෙක් සතර අපායි වැටෙන්නේ. නිරේ වැටෙන්නේ. තිරිසංයෝනි වැටෙන්නේ. සක්කාය දිට්ඨිය නිසාමනේ මෙරිලා ගිහිල්ලා මේ මගේ දුව, මගේ පුතා, මගේ දීපල, මගේ වස්තු කියකි මේ ඒවට බැලමිලාගෙන ඉන්නේ. ඒතර මේ හානියට ප්‍රධානම අකුසල බලය හැටියට තියෙන මොකද්ද? සක්කාය දිට්ඨියමනේ. ඒතර මේ සක්කාය දිට්ඨි නැති වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් විතරයිනේ. එතකොට මේ සක්කාය දිට්ඨියෙන් තියෙන අනතුරු මෙනෙහි කිරීම මං හිතන්නේ අපට දැනට අපි අපිට රැස් කරගන්න තියෙන ලුකුම ලාභය. ඇයි මේ සක්කාය දිට්ඨිය නිසා හැමතිස්සෙම මමත්වයෙන් බලනවා. මමත්වයෙන් බලනකට අහංකාරකම එනවා. අහංකාරකම ආවට පස්සේ ඇත්ත පෙන්වුවට වැඩක් නැහැ. ඒ ඇත්ත ගන්නෙම නැහැ. තමන් ගත්ත මතීම තමයි ගන්නෙ. එතකොට මේ සක්කාය දිට්ඨිය නිසා සිද්ධ වෙන්න තියෙන හානිය ඉතාමත්ම බරපතලයි. එතකොට මේ හානියෙන් වළකින්න නම් ඒ සක්කාය දිට්ඨියෙන් තොරව සිටීමේ යහපත කල්පනා කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් මේ කාලේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න කෙනෙකුට වාසනාව ලැබුණොත් ඒක දුර්ලභ, පරම දුර්ලභ වාසනාවක්. ඇයි? බුදුරජාණන් වහන්සේගේ ධර්මෙදී හැබැයි උන්වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ ඒ පැහැදිලිව උන්වහන්සේ දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ හිසගිනි ගත්තේ කෙගිනි නිවන ලෙස කාමරාගය ප්‍රහාණය කරන්න මහන්සි ගන්න ඕන කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙවියන්ට කියනවා දෙවිය හිසගිනි ගත්තේ කෙගිනි නිවන ලෙස සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න මහන්සි ගන්න ඕන කියනවා. බලන්නේ දෙවියන්ට මොකද එහෙම කිව්වේ? කාමරාගය ප්‍රහාණය කරන්න මහන්සි ගන්නෙක් කියනවා එකපාරට කාමරාගය ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා. නමුත් සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොකොට කාමරාගය ප්‍රහාණය කරන්න බෑ. ඉතින් ඒ නිසා දෙවියන්ට උපදේශ දුන්නේ තේම. එහෙනම් අපිට තියෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න ඕනේ කියන අදහසේ අපි ඉන්න ඕනේ. ඒතර සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණොත් සීලබ්බත පරමාසත් ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡාවත්, විචිකිච්ඡාව කියන්නේ සැකේ, සැකයත් ප්‍රහාණය වෙනවා. සීලබ්බත පරමාස කියන්නේ නොඑක් සීල වෘතවල දැඩි ලෙස ග්‍රහණය කරගෙන සිටීම. ඒක ප්‍රහාණය වෙනවා. එතකොට ඒකෙනාට හරි විදියට ඇත්ත විදියට හිතන්න පුළුවන්. ඔව් එතකොට ඇත්ත විදියට යාට කල්පනා කරන්න පුළුවන්. ඊළඟට සාධාරණ විදියට හිතන්න පුළුවන්. ඊළඟට මේ ලෝකේ භයානකකම යාට තේරුම් ගන්න පුළුවන්. අකුසලයට යට නොවි ඉන්න පුළුවන්. ඉතින් මේ නිසා මං හිතන්නේ මේ යුගයේ අපිට තියෙන ඉලක්ක අතර ඉතාම අපිට වාසිදායක ඉලක්කය තමයි සක්කාය දිට්ඨියෙන් අනතුරු තේරුම් අරගෙන මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ යුතුයි. මට මේක අනතුරක් මට මේ හිතේ තියෙන එක කියලා ඒක බැහැර කිරීමට හිතේ තියාගෙන ඉන්න අපිට වෙලා තියෙන්නේ මේක අපි මේ හිතනවා. දැන් ඔන්න ධර්මයේ කියද්දී හිතට එනවා. ඊළඟ මොහොතේ මතක නැහැ. ඒකනේ මේ පිනේ දුර්වලකම. පින්මදි කොම කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ පිනේ දුර්වලකම ඒකයි. එතන අපිට හිතෙනවා මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න නැත්නම් කොයිතරම් අගේද කියලා හිතෙනවා. ඊළඟ මොහොතේ අපිට ඒක ආපහු අමතක වෙනවා. අමතකලා ආයි සක්කාය දිට්ඨියම බැස ගන්නවා. ඉතින් මේ නිසා යලි යලි හිතන්න යලි යලි හිතීමේ හිතන එක අපි පිනෙන් තමයි ඇති කරගන්න තියෙන්නේ. හැබැයි පින ඉස්මතු කරගන්න තියෙන ලොකු වාසියක් ආදීනවෙ මෙනෙහි කිරීම. ආදීනවෙ මෙනෙහි කිරීම පින ඉස්මතු කරගන්න තියෙන ලොකු වාසියක්. මොකද ආදීනවෙ මෙනෙහි කළොත් තමයි අපිට ගොඩාක් දුරට සත්පුරුෂයල රැඳෙන්න පුළුවන්. අසත්පුරුෂයන්ගෙන් සිද්ධ වෙන හානිය බේරගන්න පුළුවන්. පරමිත්‍යාගෙන රැඳෙන්න පුළුවන්. මේකේ අකුසල් වල ආදීනව මැනී කරත් විතර කුසල් වඩන්නේ පෑවෙන්නේ. අනික කුසල් වඩන ආසාවක් ඇති වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමේ ආසාවක් ඇති වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ක්‍රමෝපායන් අපිට අනුගමනය කරන්න හිතෙනවා. මොකද ඒ අවශ්‍යතාවය නිසා අන්න එතකොට ඒකෙනා ඒ විදිහට කල්පනා කරනවා. ඉතින් තමන්ගේම දැන් මේකේ උන්වහන්සේ පෙන්නලා තියෙන විදිහේ බක්කත්වත් එම එක රටාවක් එක්කෙනෙකුට කියලා නැන්නේ. ඒතර සමහරට මෙහෙම කරගෙන යද්දි සමහරට තමන්ට අකුසල් දුර වෙන රටාව තමන්ට අහු වෙන්න පුළුවන්. එතකොට ඒ අහු වෙන විදිහ තමයි තමන් කරගෙන යා යුත්තේ. මොකද හේතුව අපේ ජීවිතය තුළ අපි යම් අකුසල් රටාවක් ඇද්දී ඒ රටාව ප්‍රහාණය කිරීමට නම් ප්‍රහාණය කිරීමට උපදෙස් දෙන්න නම් කෙනෙකුට උවමනා ඉන්ද්‍රිය පරු පරියත්ත ඥානෙ ආසයානුසයේ ඥානෙ. ඒ ඥාන දෙක තමයි බුදු ඇස කියන්නේ. එතන බුදු ඇසෙන් උන්වහන්සේ බුදුරජාන් වහන්සේට බලන්න පුළුවන්. ලෝකේ වෙන කෙනෙකුට ඒ ඥාන නැහැ. අනේ මට කොහොමද මෙනෙහි කරන්න ඕනේ? මං කොයි විදිහටද මෙනෙහි කරන්න ඕනේ කියලා බාහිරින් උපදෙස් හරන් විසඳන්න බෑ. ඇයි ඒ ඥානෙ තියෙන ලෝකේ? ලෝකේ නැහැ. හැබැයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඕන කෙනෙකුට මේ දේශනාව ඒ විදිහටම තව කෙනෙකුට කියන්න පුළුවන්. එතකොට නෝන තියෙන එක්කෙනා ඒ දේශනාව අසුරු කරගෙන තමයි කල්පනා කරන්න තියෙන්නේ. බුදුරජාන් වහන්සේ පළවෙනියකට උපමාවක් වදාලා. මොකද්ද උපමාව? අකුසල අරමුණ බැහැර කරන්න කුසල අරමුණට මාරු කරන්න ඕනි. ඔව් ලෑල්ලක ගහපු ඇණියක් ගලවන වඩුව වගේ ඉන්න කියනවා. වඩුව වෙන ඇණියකින් ආර ඇණියට තට්ටු කර කර ගලවල පැත්තකට දානවා වගේ අකුසලේ මැඩලන්න කුසලයක් වෙනම කුසලයක් උපද්දවන්න කියනවා. එතකොට අරක අකුසලේ මෙනෙන්නකොට කුසලේ මෙනෙහි කරන්න කියනවා. ඊළඟ එකට උන්වහන්සේ දේශනා කළා මේකේ තියෙන හානිය මෙනෙහි කරන්න කිව්ව කොයි විදිහද? ලස්සන්ට ඉන්න කැමති කෙනෙකුගේ බෙල්ලේ සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනි කුණක් වැටුනාම ඒක වහා වීච කළා දාලා පිරිසුදු වෙනවා වගේ ඒකේ තියෙන හානිය මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට අරමුණක් දැක්කම අකමැති එකක් ඇක්ව ඇස්වා ගන්නවා. එහෙම නැත්නම් අහක බලා ගන්නවා. මේ විදිහට මේ හිතේ ඇතිවෙන අකුසල් මෙනෙහි නොකොට අතාරින්න කිව්වා. සීකරන් නැතුව අතාරින්න කිව්වා. ඊළඟට මිනිස්සෙක් ඒක දේශනා කළේ මොකේද? අකුසලේ මුල හොයලා ඒක විදර්ශනා කිරීම. ඒක කොයි විදිහට පෙන්වන්නේ? අකුසලයේ හිතේ තියෙන එක මොකක් වගේද කිව්වේ? ගාඩිය විරාගෙන මහන්සියෙන් දුවගෙන යන මිනිහෙක් වගේ කිව්වා. ඒතර එයා හිතනවා මොකද්ද මේ දුවන එකේ තේරුම? මීට වඩා හොඳයි හිමින් යනවා නම් කියලා හිමින් යනවා. හිමින් යනකොට එයා හිතනවා මොකද්ද මේ හිමින් යන එකේ තේරුම? මීට හොඳයි නවතිනවා. ඊට පස්සේද මේ නවතිනකටත් වඩා මට හොඳයි වාඩි වෙනවා නම්. ඊට පස්සේ හිතුවා වාඩි වෙන එකටත් වඩා හොඳයි මට හාසියනම ක්‍රම ක්‍රමයෙන් ගොරෝසු ඉරියව් සියුම් ඉරියව් වලට මාරු කරනවා වගේ මේ අකුසල් මූලයේ හොය හොයා විදර්ශනා කර කර අකුසලයේ අතාරින්න කිව්වා. ඊළඟට මොකද්ද කිව්වේ? ඔව් බලාපොරොසේ දුර්වල පුද්ගලයෙකු බේලෙන් අල්ලලා පෙරලලා දාලා යට කරනවා වගේ ඔව් බලවත් වීරියක් අරගෙන ඔව් දිවෙන් තල්ල තද කරගෙන දතින් දත හපාගෙන ඔව් බලවත් වීරියක් අරගෙන අකුසලයේ වැඩලන්න කිව්වා. දැන් බලන්න එතකොට අපිට හරි පැහැදිලි. දැන් ඔය මම ඒක ඉස්සර ඉඳලා ඔබට මතකද මං කියලා තියෙනවා මේක කිසිම මල්්‍යහනාවක් නැහැ. අපිට මේ නිකන් ගිහිල්ලා නිකම්ම ඔටෝ එහෙම අවබෝධ වෙන ක්‍රමයක් නැහැ මේක වීරියෙන් කරන්නේ. දැන් මේ දේශනාවලින් හරි පැහැදිලි නේද? ඒ කාලෙත් කරලා තියෙන්නේ එහෙමයි. පැහැදිලි. අර පිම්බලේ තියෙන කෙනා ඉතින් අර සුඛාපටිපදාවෙන් යන කෙනා යනවා. නැත්තම් පොදිවේ තියෙන්නේ දුක්ඛාපටිපදා. දැන් තීර තීරි ගාත ගත්තත් අපිට ඒක සමහර අවස්ථාවල් තියෙනවා මේ අර තීරි ගාතවල අපිට හරි පැහැදිලි. දැන් අර පටාචාර හොඳට මිදූපු එක්කිනානේ. දැන් අපිට තේරෙන්නේ නැහැ. ඒක දැන් අපිට උරුම වෙලා තියෙන මොකද්ද කියලා අපිට හොයන්න බෑනේ. දැන් පටාචාරාට උරුම වෙලා තිබ්බේ කාමෙ නෙමෙයි. විමුක්තිය. විමුක්තිය උරුම වෙලා තියෙන්නේ තමයි ගෙදරදීම. ඔව් පොඩි මේ කෙල්ල කාලෙම මේ රත්තරන් මඩටත් අරගෙන සල්ලි තරම් පැනලා ගියා. දැක්කනේ උරුම වෙච්චදී. පැනලා ගියේ සැප හොයාගෙන. ආවි කොහොමද? මෙලෝ සිහියක් නැහැ. ඇඳිවත නැහැ. අසනීප වෙලා. විමුක්තිය දෙන කෙනා ළඟට එනකොට එහෙම ආවේ. ඇයි උරුම වෙලා තිබ්බේ විමුක්තිය. හැබැයි මාර්ගේ පටගාල වැටුණා ඊට පස්සේ. සුනීන් වහන්සේලා හරියට පින්දිලා තියෙන පටාචාරාට පටාචාර භික්ෂුනිස අපිට මේ වීරිය ගත්තේ කියලා. පටාචාර භික්ෂුණී බුද්ධම විදියට මේ ඒ කාලේ පැවිදි වෙච්ච අයට බුද්ධම විදියට වීරිය ඇති කරුණා. ඒ වීරියෙන් තමයි මේක කරලා තියෙන්නේ. එතන අපිට පේන කවුරු හරි බාහිරින් යම් කිසි තල්ලුවක් දීලා තියෙනවා. ඒකින් තමයි ඒක කරගෙන තියෙන්නේ. ඒ නිසා අපිට බාහිරින් දැනට තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මය විතරයි. ඒ නිසා ඒ ධර්මයට අපි දුකසී ඇසිය යුතුයි. දුකසී සිටිලා දරාගතියි. දුකසී හැසිරිය යුතුයි. ඒ නිසා අපිටද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමෝපායයන් නිවැරදිව භාවිතා කරන්න ලැබිලා අපිට මේ ගෞතම බුද්ධ ශාසනය තුළම අකුසල් වලින් බැහැර වෙලා කුසල් වඩලා සිත පිරිසිදු කරගන්නට වාසනාව ලැබේවා සාදු